ධර්මානුශාසනා. අද ධර්මානුශාසනාව පවත්වන දේශකයාණන් වහන්සේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යමී අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා තස්සු භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සු භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සබ්බසෝ නාම රූපස්මින් යස්ස නත්ථි මම හිතං අසතාච නසෝචති සවිදික්ඛූති මුච්චති අතිගරු පූජනීය මාමුනිපාණන් වහන්සේගෙන් අවසර සුලෝකාග්ය භාග්‍යවත් වූ අරිහත් සම්්‍යක් සම්බුද්ධ සරුවක්ඛ රාජෝත්තමයන් වහන්සේ විසින් පංචග්ගදායි බ්‍රාහ්මණතුමා එම බ්‍රාහ්මණී කුමිය අනාගාමි ඵලයේ පිළිතුරුන් වදාළ ගාථාව. සබ්බසෝ නාම රූපස්මි සියලු ආකාරයෙන් නාම රූපයන් කෙරෙහි යස්සනත්ථි මම ඊතං යමකුගේ මම ආයනයක් නැත්තේ නම් අසතාච නසෝචති නාම රූපයන්හි අභාවයේදී ශෝක නොවන්නේ නම් සදේ භික්ඛුති උච්චති එතනත්තා කෙලෙසුන් දිනලෝ අර්ථේ විශ්ුණං වෙනවා ගාථාන් චෙතිසේමි. බුදුරජාණන් වහන්සේ ධර්මදේශනාවක් නීති කරගෙනම අත්පග්ගදායි බ්‍රාහ්මණතුමාගේ නිවසට පිළිසුඟා නැදී එතුමා ආහාර අනුභව කරමින් සිටිද්දී මුදුලෙ මැද තෙමී සිටි වෙලාවේ බ්‍රාහ්මණේ කුමිය එතුමාට නොපෙනෙන්නට සැලැස්සුවා. නම සර්වඥන් වහන්සේගේ බුදුරජාණන් ලැබීමේ බිත්තියේ පැත්තේ හැරි අනුභව කරමින් සිටියේ එතුමාට මුදුලෙ මැද තථාගතයන් වහන්සේ පෙනුණා. සැලකින් අත දුමමේ කොටදී නැඳලා ආරාධනා කළා, ස්වාමීන් මා අනුභව කරමින් සිටින්නේ මේ අඩාල වූ ගත තථාගතයන් වහන්සේට කැපද? ඒ සරුවක්යන් වහන්සේ දේශනා කළා, කිරිසුඟායන පැවිද්දෝ කරදක් වූක ජීවි. එවැන්නන්ට එවැනි මුනිවරයන්ට අග්‍රස්ථානයක් හෝ මධ්‍යධානයක් හෝ අවසාන කොටසක් හෝ කිසිම දෙයක් නමුත් සැපයි කියලා වහන්සේ වදාළේ ධානී සඳහා කැමති ආශාව නිසා නොවේ. මොහුගේ ඉන්ද්‍රිය ධර්මයන් අවදි කරවනු පිණිසයි. එතුමාගේ සිතේ ඉන්ද්‍රිය ධර්මයන් ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා වඩා ප්‍රබෝධමත් වූ බැවින් ඒ දානීයක බලඳලා ධර්ම දේශනාවක් වශයෙන් මේ ගාථාව දේශනා කළා. මොහුගේ සිතේ ඇති වූ ප්‍රීතිය, සෝමනස්සේ, නිරාමිස සතුට කොච්චරද විතරං කෙටි දේශනාවකදී අනාගාමි මඟඵල නිවන් සුව සාක්ෂාත් කරගන්න සමර්ථ වුණා. මෙතෙන්දී අපි බලාපොරොත්තු වෙන්නේ නාම රූපයන් සම්බන්ධව භාවනා මනසිකාරයේ දෙන යෝගාවචරයේ කොට ඒ නාම රූපයන් සම්මර්ෂණය කිරීමේ පහසු ක්‍රම ඒ වගේම පැහැදිලි නිවැරදි ක්‍රම තේරුම් ගැනීමට අවශ්‍ය කරුණු කීපය දැක්වීමයි. එදා ඒ පංචග්ගදායේ බ්‍රාහ්මණ කුමාර බ්‍රාහ්මණී හිමියන් එතරම් කිසි දේශනාවකින් නමුත් මාර්ගඵල තුනක් සාක්ෂාත් කරගන්න සමර්ථ වුණේ පූර්ව භවයන්ෙහිදී පූර්ව බුද්ධ ශාසනයෙහිදී මේ කියන නාම රූප සම්මර්ෂණ ආදී වශයෙන් විදර්ශනාව පරිණති අංග සම්පූර්ණ වඩා තිබුණු නිසායි. සමහර කෙනෙක් හිතනවා මෙච්චර කලක් මේවා වඩන්නට ඕනද, මෙතරම් සියුම්ලෙස මේවා පුරුදු කරගන්න ඕනද, බොහොම දල වශයෙන් වර්ණ මඟ බලන්න බලන්න පුළුවන් නේද කියලා සමහර කෙනෙක් අද අහනවා. නමුත් ඒ විදිහේ ස්වල්ප දේශනාවකින් ස්වල්ප වේලාවක භාවනා මානසිකාරයකින් මාර්ග ඵලාධිගමනේ සිද්ධවන්නේ పూర్ව ජාතියෙදී බොහෝසෙයින් මේ කියන විපස්සනා භාවනාව සමුද්ධ කරගත් නිසා ඒ කෙනෙක් තේරුම් ගත යුතු තියෙන්නේ. අපි මේ ජීවිතයේ යම් පමණක ගැඹුරට නාම රූප පරිච්ඡේදය සත්‍ය පරිග්‍රහය මේ වාගේ දේවල් පුදින් කළකුණොත් මේ ජීවිතයේ මඟසල නිවන් ප්‍රමාදයක් වුණ මතු භවයකදී ඉතා සුවසේ ඉතා කෙටි දේශනයකින් ඉතා සුළු වේලාවකදී මඟසල නිවන් ලබන්නේ උපනිශ්‍රේ වෙනවා ඒකාන්තයි. එනිසා මේ ලැබුණු බුද්ධෝත්පාද කාලයේදී ඇකිතාක් දුරට ඇකිතාක් ගැඹුරට ඇකිතාක් සියුම් ලෙසට මේ විපස්සනාව වඩන්නට අපි අදිස්ථාන කර ගැනීම ඉතා වැදගත් වෙනවා. ඒ සඳහා ඡන්දය, විරිය, චිත්තය, විමර්ශාව වැඩි දියුණු කිරීම වටිනවා. දැන් මේක ප්‍රථමයෙන් නාම රූපයන් පිළිබඳව කෙටි හඳුන්වීමක් සිදු කළා. එතින්දී අප කියන්ට යෙදුනේ ධ්‍යාන සමාපත්තියෙන් නැගී ධ්‍යානාංග සම්මර්ෂණේ කොට වස්තු රූපයන් අරුමුණු කරමින් රූප පරිග්‍රහණය කරන පිළිවෙලයි. ඒ අතරත විසුද්ධි මාර්ග අත්‍යතතාවේ දැක්වෙන ශුද්ධ විපස්සනා යානිකේ හෝ සමථ යානිකේ විසින් හෝ ධාතු කර්මස්ථාන ශීර්ෂයෙන් මේ විපස්සනාට දැසගන්නේ කොහොමද කියලා. ශුද්ධ විපස්සනා යානිකයා ඒ ධාතු කර්මස්ථානය අර සසම්භාර සංකේත, සසම්භාර විභක්ති, සලක්කන සංකේත, සලක්කන විභක්ති කියන සිව් ආකාරයෙන් ප්‍රගුණ කරගෙන ඊළඟට ඒ ධාතු ස්ථානයෙන් විපස්සනාවට හැරෙනවා. සමථයානිකා ඊට වඩා සුවසේ පහසුවෙන් මේ ධාතු කර්මස්ථානයෙන් විපස්සනාවට හැරෙන්න පුළුවන්. ඒ කියන්නේ සමථයානික යෝගාවචරයාගේ සමාධිය ඉතා පැහැදිලිව තියෙන බැවින් සමාධියෙන් මුවහත් වුණා වූ විපස්සනා ඥාන තීක්ෂණව පවතිනවා. කියුන් ලෙස පහළ වෙනවා. ඒ වගේම යම්කිසි රූපයක් යම්කිසි නාමයක් අරමුණු කළොත් ඒකේ විනිවිද දක්නා කරනට නුවණ කියුන් ලෙස පහළ වෙනවා. ඒක ඉතා වැදගත් කාරණයක්. එනිසායි සමාහිතෝ භික්ඛවේ යථා භූතං පස්සති පජානාති කියා තථාගතයන් වහන්සේ වදාළේ. සමාධිගත යෝගාවචරයා විපස්සනා ඥානයෙන් සත්‍යාකාරයෙන් හැම නාමයක් හැම රූපයක් හැම ලක්ෂණයක් දකින්න සමර්ථ වෙනවා. ඕකාත් කසන සමාපත්තිය, ආලෝක කසන සමාපත්තිය, තේජෝ කසන සමාපත්තිය කියන මේ සමාපත්ති තුලින් ලැබෙන ආලෝකයේ විසදයි පිරිසුදුයි. එනම් බොහෝ සෞම්‍ය වන්නේ මේ ඕදාක පසින සමාපත්ති ආලෝකයයි. එනිසා සමාපත්තිලාභී යෝගාවචරයේ ඕදාක පසින සමාපත්තියෙන් සතරවෙනි ධ්‍යානයම ලබාගෙන එයින් නැගී සිට මේ සමාගයේ සංකානයෙහි සතර ධාතුන් සම්මර්ෂණය කරන්න සමර්ථ වෙනවා. ඒ සතර ධාතුන් එකක් ගානේ තියෙන ලක්ෂණයන් බලන. ඒ කියන්නේ මුලින්ම අපට පැහැදිලිව ශරීරයේ දකින්න පුළුවන් වායෝ ධාතුවයි. වායෝ ධාතු ඕලාරිකයි සංකල සහිතයි. ඒ සැලෙනසුළු ඕලාරික ඖදානික ධාතු කොටසෙන් වායෝ ධාතුයි ඒ ධාතු පරිග්‍රහණය කළ වායෝ ධාතු තනතුරුව සතර ධාතුව ඊළඟට තේජෝ ධාතුවක් අන්තිමට ආපෝ ධාතුවක් අරමුණු කරන්න පුළුවන් වෙනවා. ආපෝ ධාතුව සියල්ලට වඩා සිහුම් බැවිනු ඒක සූක්ෂම රූප කොටසක් බැවිනු අන්තිමට බලන්නේ ආපෝ ධාතුවයි. ඒ එක එක ධාතුන්ගේ ලක්ෂණ විශේෂයෙන් වායෝ ධාතුවේ ලක්ෂණ විස්තම්බණය ආධාර බව හා සම්දීරණය එවගේ පඨවි ධාතුවේ ලක්ෂණ වශයෙන් කර්කස බව හෙවත් කද බව එවගේම කර්කස බව අලු බව බර බව එවගේම මුරුදු බව සිනිඳු බව සහ සැහැල්ලු බව මේ කියන ලක්ෂණ කොහොම පඨවි ධාතුවයි තේජෝ ධාතුවේ ඇති සීතල බව උණුසුම් බව වායු ධාතුවේ මේ ආපෝ ධාතුවේ ඇති සැලෙන මේ යැදිරෙන බව පැතිරෙන බව ඇලෙන බව මේවා පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් අපසල්පන ශරීරයේම මේ ලක්ෂණ පැතිරී පවතින. ඒ පැතිරී පවත්න ලක්ෂණ සියල්ලම පඨවි ආපෝ තේජෝ වායු මෙම වේග වේගින් බලනකොට ඒ ලක්ෂණ බලනකොට ඒ සකල ශරීරයේම එහෙම පිටින් ධාතු කොටස සම්භාවයක් බව හොඳින් දැක ගන්න පුළුවන්. ඒ ධාතු කොටස ඒ සංක්ෂේප වශයෙන් බලන යෝගාවචරයාට ඒ ධාතු කොටස සහිත ශරීරයේ ශරීරයක් වශයෙන් නොව එහෙම පිටින්ම යම්කිසි ආලෝක පුඤ්ජයක් වගේ දැක ගන්න ලැබේවි. ඒ ආලෝක පුඤ්ජයක් හැටියට දැකෙනකොට මේ අත මේ කය මේ ඉස්ස මේ ශරීරය කියලා මෙන්න වශයෙන් දකින්න ලැබෙන්නේ එහෙම පිටින්ම ආලෝක කුණ්ඩයක්. බොහෝ සෙයින් බෝධාතු පසල සමාපත්තියේ උග්‍රණීත්ව වාගේ ඒ ශරීරයේ ආලෝකයක් සුදු ආලෝකයක් මොකද පුළුවන්. හැබැයි මේ අවස්ථාවේදී යෝගාවචරයා විශ්මිතපත් වෙන්න අවශ්‍ය නැහැ. මොකද මේ උනේ මොකක්ද මේ පෙනෙන්නේ ඇයි මේ ශරීරේ නැත්තේ කියලා හිතන්න අවශ්‍ය නැහැ. ඒ අපේ සිතින් ධාතු මාත්‍ර වශයෙන් මේ රූපකය දැක්ක හැටි. ඒ දැක්න අවස්ථාවේදී එම යෝගාවචරයාට සමග්ග වෙත පඨවියාකෝ තේජෝ වායෝ පඨවියාකෝ තේජෝ වායෝ වේග වේගෙන් මෙනෙහි කරද්දී ඒ ආලෝක පුඤ්ඤේ ආලෝක භාවනාව නැද්දී ඉතා සිං වෙන්වීම කොපු කොටු දැල් වාගේ මදුරු දැලක කුඩාම කොටු වාගේ දකින්න පුළුවන් වේවි. ඒ දකින්න අවස්ථාව යෝගාවචරය තේරුම් ගන්නවා මේ තමයි ධාතු කොටස වෙන් කිරීමේ අවකාශය කියලා. පරිච්ඡේද අවකාශය. ඒ රූප කොටස වෙන් කරන පරිච්ඡේද අවකාශය. ඉතින් මේ පරිච්ඡේද අවකාශයේ තුලින් තවදුරටත් මේ ආලෝකයෙන් ඒ කොටස දිහා හොඳින් මෙහෙය කරගෙන යනකොට ඒ ධාතුන්ගේ ශක්තිය ධාතුන්ගේ ලක්ෂණ කවපවත් පැහැදිලිව දකින්න පුළුවන්. ඒ කොටු කොටු වශයෙන් තියෙන රූප කලාපයන්ගේ එකක් ගානේ තියෙන පද්ද ලක්ෂණය, ආබන්දන ලක්ෂණය, උන්නත් ලක්ෂණය, සිතම්මන ලක්ෂණ කොමලෙන්වෙන් වශයෙන් දකින්න පුළුවන්. ඊටාම සූන් ලෙසින් දකින්න පුළුවන්. අන්වීක්ෂණයකින් දකින්න වාගේ කුඩාදේ ලොකු කොට දකින්න වාගේ දකින්න පුළුවන්. දෙවියන් දරගෙන යන අවස්ථාවේදී වෙන කිසියම් දෙයක් එන්නේ තමගේ සිතේ ඇති සමාධි ශක්තිය අනුව තවත් බොහෝ වේලාවක් ඒ රූප කොටස දැක දැක ඒ කොටු ඇතුලේ තියෙන පඨවියා කෝතේජෝ වායෝ වින්ින් වශයෙන් දැක ගැනීමෙන් ධාතු කර්මස්ථානයේ ගැඹුරට බහගන්න පුළුවන්. ඊළඟට ඒ ධාතු කර්මස්ථානයේ තුලින් අපේ ශරීරයේදී කොටස් 42 මේ කොට දැක ගන්න සමත් වෙනවා. කොටස් 42 කියන්නේ ගප්තිං සාකාරයක්. එවාගෙම තේජෝ ධාතු කොටස හතරක් වායු ධාතු කොටස හයක් කියන මෙන්න මේ කොටස සියල්ල දැක ගන්න සමර්ථ වෙනවා. එතකොට දැන් ඒ අවස්ථාවේ තවත් කැමතිනම් ඕනාසිකසනේ චතුර්ථ ඥාන සමාපත්තියට සමවැදී තීන්නදී එහි ඥානාංග සම්වර්ෂණය කොටින් අනුතුරු නැවත මේ කේසා ලෝම ආදී කොටස වෙත ආලෝකයේ විසිරුණු. ඒ ආලෝකයේ විදුවම කේසා කියන මේ කොටසේ සමාගයේ සිරස්තලයේදී දෙකන් සිළුවෙන් ඉදිරියෙන් නලාතලයෙන් පිටුපසින් ගලවලුවෙන් දෙන්ුණා වූ කිස වේලාගෙන සිටි සමමත පිහිටි දෙකෝටි 50 ලක්ෂක පමණ වූ මේ කේසයන්හි කේසය කියන සංඥාව හිතෙන් ඉවත් වෙලා ධාතු මාත්‍රයක් බව සමාත දැක ගන්න පුළුවන්. ඒ ධාතු මාත්‍රයක් වශයෙන් ඇති මේ කේසයන්හි සමිහි මුල් දැකගත්ත හරියට වී නණ්ඩුවක් තරම් වියක අගක් තරම් මුල් දැකගත්ත මුලක් තියෙනවමට සම්බන්ධ. ඒ කොටසෙහි රූප කලාප කෝටි ප්‍රකෝටි ගාන දැක ගන්න පුළුවන්. එයින් ප්‍රධාන වශයෙන් එහෙත් වූ රූප කොටස 44ක් බව අහල ගන්න ලැබෙනවා. ඒ සමින් උඩකම තුනා වූ කොටසෙහි රූප 8ක් පමණක් තියෙන බව තේරුම් ගන්න ලැබෙනවා. ඒ කියන්නේ හැමතෙමින් ඇදීගෙන ගිය කිසකේ රසක සුද්ධාස්තක රූප කලාපයක් පමණයි. ඒ යුතු සමුත්කාලිකයි. ඒ කර්මජ, චිත්තජ, ආහාරජ රූප නැහැ. එතකොට සමත දැසගත් මූලතනෙහි තමයි කාය දසක, භව දසක, දසක කලාප දෙකයි, චිත්තජ සුද්ධාස්තක, ඉන්ද්‍රජ සුද්ධාස්තක, ආහාරජ සුද්ධාස්තක කියන එතන 24යි සියල්ල 44ක් ඇතිව ලැබෙනවා. එහෙනම් ඉතින් එකකින් එකට ලක්ෂණ වශයෙන් දකින්න පුළුවන් වෙනවා යෝගාවචරය. ඊළඟට ලෝමා කියන කොටසට හැරිලා ඒ කිසික ස්පීතිතන අතුල් සතුන් හැර සසු සතල ශරීරයේ සම වෙලා දිනා මේ කය වෙලාගෙන සිටියේ සමමත නමානුදහසක් කොමුකෝපයන් දිහිතියා වූ යම්හි ලෙහෙන්දියක් තරම් දැසගත් මුල් කලෙහි ගොරම් රූප 44 දැක ගන්නවා. ඒ වගේම හැමෙන් උඩකම තුරු රෝමයන්හි රූප 8ක් දැකින් පමණක් දකිනවා. ඊළඟට නියපොතු විශ්වයට හිත යොමු කරනවා. දැන් නියපොතු කියන සංඥාවක් එතන නැහැ. එතන ඇති වෙන්නේ සතර ධාතුන් පිළිබඳව අවබෝධයක්. එතකොට මේ නියපොත්තේ මසට සම්බන්ධ කොටසෙහි, ඒ කියන්නේ උඩ තැදිච්ච කොටස හැර මසට සම්බන්ධ කොටසෙහි රූප 44ක් තියෙන බව යෝගාවචරයන් දකිනවා. ඒ වගේම අග කොටසෙහි රූප 8ක් පමණක් තියෙනවා. සෝයාගින්න දන්තයන්හි දන්තයන් දෙසට හිත යොමු කරලා නූන නියමු කරලා දන්තයන් කෙරෙහි මුල් වැසගත් කොටසෙහි අර වගේම රූප 44ක් දැක ගන්නවා. හසෝ කියන මේ කොටසෙහි සමෙහි යම් කිසි වියදි සංකොටස් ඇතොත් ඒ හැර සතන ශරීරයේ වෙලා සිටි සමෙහි රූප 44ක් දැක ගන්නවා. මේ වගේම මංසං, නහාරු, අට්ටි, අට්ටිමින්ජ, වක්ඛං, අධයන්, යකනම්, කෙලෝමකම්, තිහකම්, පප්පාසං, අන්තං, අන්තගුණං කියන කොටස් සියල්ලෙහි. ඊළඟට නක්ඛනුගං, පිත්තං, සිංහං, ලෝහිතං, නීදු, වසා, ලසිකා කියන මේ කොටස් සියල්ල 24යි. මේ 24ේම අර වගේම 24 බැගින් රූප කොටස දෙක ගන්න 44 බැගින් රූප කොටස දෙක ගන්න පුළුවන්. ඊළඟට සේනෝ අස්සු හේනෝ සිංහානිකා කියන මේ කොටස් හතරෙහි රූප 16 බැගින් පමණක් දැකින ලැබෙනවා. එහි කර්මජ ආහාරජ රූප ඇත්නේ. එහි කියන්නේ අද සුද්ධාස්තක දෙකක් පමණයි. චිත්තජ සුද්ධාස්තකේ හා ඉරුජ සුද්ධාස්තකයයි. කුංක 16ක් දැකෙන්න පුළුවන් සේදෝ, අස්සු, හේනෝ, සිංහානිකා කොටස් හතරෙහි. ඊළඟට උදනියන්, කරීසන්, කුබ්බු, මුත්තන් කියන මේ කොටස් හතරෙහි ඇත්තේ ඉරුතු සමුත්ථානක රූප 8ක් බැගින් පමණයි. එතකොට මෙන්න මේ කියන කොටස් 32 ඒ රූප කොටස් වෙන වෙනම අනු විදිහේ ආලෝකයෙන් යෝගාවචරය තෝරගන්නවා. ඊළඟට තේජෝ ධාතු කොටස හතරෙන් පාචක තේජෝ ධාතුවේහි ජීවිත නරක රූප කලාපයේ සමනක් පවතිනවා. එවැගේම වායෝ ධාතු කොටස හයෙන් ආශ්වාස ප්‍රශ්වාස වායෝ ධාතුවේහි ශබ්ද නමක රූප කලාපයේ සමනක් දකින ලැබෙනවා. ඉතිරි තේජෝ ධාතු කොටස තුනෙහි වායෝ ධාතු කොටස පහේ කියන මේ අටෙහි විද්‍යමාන වන්නේ රූප 33 බැගින් පමණයි. ඒ කියන්නේ චිත්තජ සුද්ධාස්තකය, ඉරුපජ සුද්ධාස්තකය, ආහාරජ සුද්ධාස්තකයේ සහ ජීවිත නවක කලාපයේ කියන මේ 33යි. 24යි 9යි 33යි. මේ 33 බැගින් මේ කොටස් වල රූප දකින්න. එතකොට යෝගාවචරයාට සමාලබාගත්තේ සමාධි ආලෝකයෙන් ඒ කොටස 42 කෙරෙහි ආලෝකයේ විහිතුවගෙන සම්මර්ථණය කිරීමේදී දකින්න ලැබෙන්නේ මෙන්න මේ කියන රූප කොටස 44 බැගින් කොටස 24 කු. එවාගෙම 33 බැගින් කොටස 8 කු. 16 බැගින් කොටස 4 කු. 8 බැගින් 9 බැගින් කොටස 2 කු. 8 බැගින් කොටස 4 කු කියලා මේකෙන් 42 බෙදලා යන හැටි තේරෙනවා. හැබැයි මේ සම්බන්ධව අනුකිර වෙන යන්කත යෝගාවචරයාට පුදුමාකාර සතුටක් ඇති වෙනවා. ඒ කියන්නේ මෙතෙක් කල මේ සම්මුති වශයෙන් මම බල බලා හිටියේ මේ හිසකේ මේ ලෝම මේ නියකොසු මේ විදිහට මේ ධර්ත්‍යට කොහොමද ඇත්තේ නැහැනේ කොහොම මේ කියන රූප කලාප ගොඩක් සම්බන්ධව ඇති කොටස් හාසියක් නේද කියලා සමාධිසිතට ඉසාල සතුටක් ඇති වෙනවා. අර තියෙනවන යකෝ යතෝ සම්මසති සංදානං උද්‍යාබ්බයං එතන උද්‍යාබ්බිය නමුත් උද්‍යාබ්බිය ලබන්ටත් මැත්තෙන් මේකෙන රූප පරිග්‍රහණය කරනකොට විශාල සතුටක් ඇති වෙනවා. ඒ සතුට නිර්ආමිසයි. ඒ ප්‍රීතිය නිර්ආමිසයි. හැබැයි එතෙන් දී සමාගයේ සිතේ පුරුුවන් කෙරෙහි ශ්‍රද්ධාව, සද්ධා, ඉන්ද්‍රිය සද්ධා බල, එවාගෙම ගිරී ඉන්ද්‍රිය ගිරී බල, සති ඉන්ද්‍රිය සති බල, සමාධි ඉන්ද්‍රිය සමාධි බල, ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥා බල මේවා ශක්තිමත් බවට පැමිණෙනවා. එකමනක් නෙමෙයි අර කාය අනුපස්සන සතිපට්ඨාන ආදී උසස් ගුණ ඒ සංකාරේ රෝපණය වෙනවා වර්ධනය වෙනවා. ඊළඟට මේ කියන රූප කලාපයන් ඒ කොටස 42 කාණුව සවිස්තරව දක්වා වූ යෝගාවචරයාට පුළුවන් වෙනවා බාහිර සංකාරණවල ඒ කොටසෙන් රූප කලාප විකෘත දකින්න. ඒ කියන්නේ පොදුවේ ඒකේක පුජ්‍යයාගේ නෙමෙයි පොදුවේ මේ සියලුම ආකදාව පරියාපන්න සත්ව ලෝකයේහි සෑම සත්‍යයන් කෙරෙහි ඒ සත්‍යයන්ට සංකත වූ රූප කොටසවල කියන්නේ ඒ සාදි කොටසවල මේ රූප කොටස වෙන්කරලා බැලීමට යෝගාවචරය සමර්ථ වෙනවා. ඉතින් අධ්‍යාත්ම බහිද්දා වශයෙන් ඒ කියන රූප සම්මර්ෂණය කිරීම නිසා යෝගාවචරයා ඉතුරුවක් නැතුව රූප කලාප දෙක ගන්න හැකුණා වෙනවා. එකමනක් ඒ සතුටු සම්පූර්ණ වෙන තුරු නාම විදර්ශනාවට හැරෙන්නේ නැති බව අපි කල්ලාතුණක් කියලා තියෙනවා. යම් කිසි විදිහකින් රූප කොටස කීපයක් දැකලා ඉන්වන තුරු නාම විදර්ශනාවට හැරුණොත් යෝගාවචරයා පරිපතනේ වෙනවා. ඒ භාවනාවෙන් ගිලිහි වැටෙනවා. ඒමත් නිසාද අනුපිළිවෙලෙන් යා යුතු ගල් කඩ දෙලක කීපයක් ඉක්මවල යන්න හැදුවොත් යා ගන්න බැරි වෙනවා කටක වෙනවා. ඒ වගේ මේක අනුපිළිවෙලෙන් යා යුතු ගමන් මඟක්. මේ විදර්ශනා අනුපිළිවෙලෙන් යා යුතු ගමන් මඟක්. ඒක හරියට අනුපිළිවෙලෙන් යනකොට යෝගාවචරය සැපසේ යා ගන්න සමර්ථ වෙනවා. හඳුනගීම, ඉගෙනීම, භාවනාවක් එක හා සමානයි කියලා අපේ පැරණි ආචාර්යයන් වහන්සේලා උගන්වනවා. අභිනගීමේදී දැන් සමන්ත කුඩ පර්වතයේ හෝ ඊටත් ඉහළ පර්වතයක හෝ යනමුණු මෙමෙති කෙනෙකු වේග වේගයෙන් ප්‍රතිලාභන යන්න වීව යාගන්න බැරි වෙනවා. අතරමඟ මහන්සිය නිසා පතිති වෙනවා ගැටෙනවා නවතිනවා. එවාගේ ඉගෙනීමක් වේග වේගයෙන් කරන්න ගියොත් මොකද වෙන්නේ? සමාත දරාගන්න බැරුව පතිති වෙනවා. භාවනාවක් එහෙමයි. භාවනාවක් අපි දහමෙන් වේග වේගින් කරන්නේ කියොත් සමහර ඒක දරාගන්න බැරිව කටිත වෙනවා. ඒක නිසා ඒක අනුපිළිවෙලින් අර කන්දක් නැගෙන කෙනෙකු ඒ කන්ද හරහට හරහට යමින් ඒ පහසු පහසු ආකාරයෙන් මහන්සි නැතුව හිමින් හිමින් ගොඩ වුණොත් කඳු මුදුනු තියාගන්න පුළුවන්. ඉගෙනීමත් එහෙමයි. ඉගෙනීම කියන එක මෙච්චර සුවාසුදාසක් ධර්මස්කන්ධය ඉගෙන ගන්න බලාපොරොත්තු වන ධර්මකාමී කෙනෙකු ඒක ටිකින් ටික ටිකින් ටික ටිකින් ටික ගාථාවෙන් ගාථාව හදාගෙන යනකොට කවදාහරි පුළුවන් වෙනවා. ඒ වගේ තමයි මේ භාවනා මනසිකාරය. මේ භාවනා මනසිකාරයේදී ඉක්මන් වුණොත් ඒ වගේ මති ධාරණයට වැටුණොත් තමයි පිටිත වෙනවා. ඒ නිසා හැම විටම ගුරු උපදේශ ඇතුළම ඉදිරියට යා යුතු වෙනවා මේ නොගිය ගුරු ගමන් මඟ. ඒකෝට දැන් මේ ගැප්තිං සාකාරය හා තේජෝ ධාතු වායෝ ධාතු කොටසන්ව දිශානිස් කොටසයන් මේ රූප කලාප දුටුවා වූ යෝගාවචරයාට බාහිර සංතානවල රූප කලාප එසේම දැක ගන්න පුළුවන් වුණා නම් ඊට පස්සේ දැන් ඉතින්දී බලන්න තියෙන්නේ තව එතන නොකියපු වස්තු රූප තියෙනවා. ඒ කියන්නේ දැන් මේ ගැප්තිං සාකාරයේ හෝ තේජෝ ධාතු වායෝ ධාතු කොටස 10 හෝ සක්කු දසකේ කියුනේ නැහනේ. සෝත දසකේ, ඝාන දසකේ, ජීවහා දසකේ, කාය දසකේ, භව දසකේ, එවාගින් වස්තු දසකේ නෝ කියුනේ නැහැ. ඒවත් මුදින් දෙස්පාසු ගන්නට ඕනේ. ඒවත් එක්පාසු කරන බලන්නට ඕනේ. ඒ කියන්නේ අර මුලින් සඳහන් කළා වගේම ඒ වස්තු රූපයන්ට හිත යොමු කරනවා. සක්කු වස්තුවට යොමු කරලා සක්කු වස්තුවේ තියෙන රූප 54 වෙන් කරගන්නවා. එවගේම සෝත වස්තුවේ, ගාහන වස්තුවේ, ජීවහා වස්තුවේ රූප 54 බැගින් දැක ගන්නවා. කාය වස්තුවේ රූප 44ක් පමණ දැක ගන්නවා. එවැගේම කුරුද වස්තුවේ රූප 54 දැක ගන්නවා. එවැගේම තමාගේ సంతානෙහි විද්‍යමාන වෙනවා කියලා ජටනාක්කේ පවත්නා තැන ජීවිතේන්ද්‍රිය නවතේ. ඒක කලිනුත් තේජෝ දාතු කොටසෙදි කියුණා. නැවතත් ඒක බලමු. ඒකම අර චිත්තජ, ඉරුතජ, ආහාරජ, සතු සමුත්‍රාණික රූපයන් අතරින් ඉතිරි කොටස ටික බලන්නට ඕනේ. දැන් චිත්තජ කලාප 8, ඉරුතජ කලාප 6, ආහාරජ කලාප 4. මේවා එකඟාමයේ දෙකීමෙන් සමාත රූප සම්වර්ධනයේ සම්පූර්ණ වෙනවා. එතකොට නිෂ්පන්න රූප එක සංඛාණයක 17යි, අනිෂ්පන්න රූප 10යි. මේ 27ක් රූප කොටස් වෙන්වෙන් වශයෙන් දැකගත්තාම දැන් ඒ පුජ්‍යලයාට යෝගාවචරයාට අභ්‍යන්තර වූද බාහිර වූද රූප කලාපයන් ගැන කිසියම් සැකයක් නැහැ. මේක වඩා රූපයක් ඇත්තේ නැහැ කියන එක හරි හැටියටම සමාගිවිතට අවබෝධ වෙනවා. ඒ අවබෝධ වුණාට පස්සේ තමයි නාම කොටසෙට හැරෙන්නේ. ඉතින් මේ නාම කොටසෙට හැරීමේදී අපි මුලින් සඳහන් කළා විශ්ලාම වෘද්ධවස්තු රූපයට යොමු කරලා ආගෝකේ යොමු කරලා ඒ වෘද්ධවස්තු ඇසුරු කරගෙන තියෙන භවංග චිත්ත පරම්පරාව බලන. ඒ භවංග චිත්ත පරම්පරාවේදී වීති සිද්ධාත ත්‍ත්වෙන රූපයන් මේ නාමයන්ගේ ස්වභාවය දකින්න පුළුවන් වෙනවා. මනෝද්වාර වර්ජනයේ එවැගේම ජවංශි සදාරම්මන මේවා දකින්න පුළුවන්. කුසල චිත්ත වශයෙන් පහළ වෙන්නේ ඇති, අකුසල චිත්ත වශයෙන් පහළ වෙන්නේ ඇති, ඒවා චිත්ත වීති වශයෙන් වැඩ කරන්නේ ඇති මනෝද්වාරික සිත් දැක ගන්න පුළුවන්. ඒ වගේම චක්ෂුද්වාරික වීති, ශෝතද්වාරික, ඝානද්වාරික, ජීවාද්වාරික, කායද්වාරික වීති ඔක්කොම එකින් එක දෙකින් එකට යෝගාවචනය දකින්න සමර්ථ වෙනවා. ඒ වාගේ කුසල ජවන්, ඒ වගේම අකුසල ජවන්. අකුසල ජවන් වශයෙන් අපට උගන්වලා තියෙනවා කොටස් 18ක් බලන්න. ඒවා පේළියට පේළියට දකිනකොට ඉතිරියක් නැතුව සියලුම නාමයන් දැක ගන්න සමර්ථ වෙනවා. එතකොට සිත් පරම්පරාවයි එහෙ දෙන්නා වූ එක එක සිතක් ගන්න සම්ප්‍රයුක්ත වෙන ඡයසික ධර්මයි මේවා දැකීමේදී සමර්ථ නාම පරිග්‍රහණය හොඳින් සම්පූර්ණ වෙනවා. එතකොට බාහිර සංතානවල මේ කියන නාම ධර්ම පහළ වෙන හැටි අර සමාගයේ ආලෝකයේ සමාධි ආලෝකයේ යොමු කරලා විදර්ශනා ඥානෙ සම්වර්ධනය කරනවා. මේ විදිහට අභ්‍යන්තර බාහිර රූප කොටසත් නාම කොටසත් සියල්ල දැකගත්තාට පස්සේ යෝගාවචරය කරන්නේ වෙන කිසියෙම වැඩි වචන වශයෙන් නෙවෙයි නාමයේ රූපේ නාමයේ රූපේ නාමයේ රූපේ කියන මේ සම්මර්ෂණයේ තේලියට තේලියට පවත්වන. තමාගේ సంతානයේ නාම රූප දෙක වේග වේගෙන් බලන. අනුන්ගේ సంతානවල නාම රූප දෙක වේග වේගෙන් බලන. ඒ වේග වේගින් කියන චේතනෙම අමුතින් උත්සාහ කරන්න අවශ්‍ය නැහැ. ඉතාම ශීඝ්‍රයෙන් මෙහි වීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ නීවරණයන්ගෙන් තොර වූ සිත බොහෝම ක්‍රියාශීලී කර්මඤ්ඤයයි. ඒක අමුතින් චිතන් වෙලාවක් යන්නේ නැහැ. බොහෝම ශීඝ්‍රයෙන් චිත වැඩ කරනවා. ඉතාම පහසුවෙන් ඉතාම ලිහිසියෙන් ක්‍රියාත්මක වෙනවා මේ සිතේ මෙහි කිරීම මානසිකාරය. ඒක නිසා නාම රූප නාම රූප නාම රූප කියකිය තමයි පිටින් ආවර්ජන කරනවා. ඉතින් ආධ්‍යාත්මික නාම රූප හොඳින් මනිනේ කරලා දැන් ඊයේ දවසේ දැන් අද මේ දවසේ පවත්නා නාම රූප නිමේ සම්මර්ෂණය කරන්නේ ඊයේ දවසේ තියුණු යොදිනවා. ඊයේ දවසේ නාම රූප අර වගේම බලනවා. ඊළඟට ඊළඟ දවසේ ඊළඟ දවසේ ඊළඟ සතිය ඊළඟ මාසේ ඊළඟ අවුරුද්දේ එන මුලතු මුලක මුලත නාම රූපයන් ඔස්සේ පිට යනවා. හැබැයි යම් වෙලාවක ඒක අඳුර වේගෙන එනවා නම් අයමත් අර මුලින් තමාගේ මේ දෙකේන කාගුත ධ්‍යානිය කියලා. කාගුත ධ්‍යානිය ඕදාතු සසන චතුර්ථ ධ්‍යාන සමවාදිනු. අයමත් අදිස්ථාන කරලා මේ නාම රූප සම්වර්ධනයෙන් දවසින් දවස දවසින් දවස ජීවිතේ මුලට යන්න ඕනේ. ජීවිතේ මුලට යනකොට මේ නාම රූප පරම්පරාව අරිතාම ඈතට ඈතට බොහෝම පැහැදිලිව දකින්න පුළුවන්කම ලැබෙනවා. හැබැයි ඒ දැකීමේදී තමා සිතන දවසිනේ මේ මොකද්ද කියන සිතන දවසිනේ තමා අවශ්‍යමේ තියෙන නාම රූප කියලා සම්මර්ෂණයෙන් ඈතට ඈතට හිත විහිදුවීමයි. ඉතින් අවුරුද්දක් අවුරුදු දෙකක් අවුරුදු තුනක් අවුරුදු හතරක් අවුරුදු පහක් 10ක් 20ක් 30ක් ඔය විදිහට ඈතට ඈතට තමාගේ ප්‍රතිසංධිය දක්වා මේ නාම රූප පරම්පරාව අනුව හිත නුවණ මෙහෙයවෙනවා. ඉතින් ඒක අපහසුතාවක් ආවත් කරන්න තියෙන්නේ අර වගේම පාදක ධ්‍යාන සමාධියකයි. ඒ කියන්නේ ඕදාපු ප්‍රශ්නේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යානයන් තේරෙද සමවැදිලා ඒ සතරවෙනි ධ්‍යානයෙන් අවදිලා නැවතත් බලන්න ඕනේ. අදිෂ්ඨාන කරන්โดද මගේ ප්‍රතිසන්දිත මත තේනේවා. ප්‍රතිසන්දි නාම රූප තේනේවා. ඉතින් මේ දෙක වරතුණු තේනෙන්න පුළුවන්. නැවත නැවත අදිෂ්ඨාන කරමින් අර නාම රූප සම්වර්ධනය කර කර යනවා. ඉතින් මේ නාම රූප පරම්පරාවක් නෑ. මේ නාම රූප පරම්පරාව ආපු හේලියෝස තමයි හිත දුවන්නේ. හිත යන්නේ, හිත ගමන් කරන්නේ, හිත අරමුණු කරන්නේ. ඒක යෝගාවචරයට බොහොම සැපදායක වන්නේ සමාධිය ශක්තිමත් ඇතුත් පමණයි. ඉතින් සමාධි ශක්තිමත් ඇති යෝගාවචරයාට ඉතම පහසු වෙනවා ප්‍රතිසන්දිය දකින්න. ඒ ප්‍රතිසන්දිය කියන එක ඇත්තට දේශිතනක් එහෙම නෙමෙයි. එසේ මෙසේ සිවුම් දෙයක් එහෙම නෙමෙයි. අතිශයින්ම සිවුම් දෙයක් මේ ප්‍රතිසන්දිය අවස්ථාව. ඒක දැන් නිසුද්ධ වෙලත් අවසානයිනේ. නමුත් දැන් මේ යෝගාවචරය යන්නේ ධර්මයේ කුරුක් කෙලක් ඔස්සේ ආපස්සට යන ගමනක් නේ. ඒක නිසා යෝගාවචරයට ඒක අපහසු වෙන්නේ නැහැ. ඔහුගේ හිත අධිචිත්තයක් බැවින් ඔහුට පහසු වෙනවා. පාදක ඥානෙන් ලබාගත් ආගෝතීන් නාම රූප කැලීම. එතකොට ප්‍රතිසන්දි නාම රූපයන් දකිනකොට යෝගාවචරයට ඉතාම සියුම්, ඉතාම පැහැදිලි, ඉතාමත් මේ කුඩා ආලෝකයක් දිස් වෙන්න පුළුවන්. සැබවින්ම මේ ආලෝකයේ තුලින් සමාස සම්මාසණය කරගන්න පුළුවන් වෙනවා. ඒ වෙලාවේ පැවතිච්චි නාම ධර්ම මේවයි, රූප ධර්ම මේවයි කියන. ඒ කියන්නේ කාය දශක, භව දශක, වක්තු දශක කියන 10 මිති තුනකුත්. ඒ වගේම සමාග ප්‍රතිසංගිය කොයි විදිහේ ප්‍රතිසංගියක්ද කියන එකත් ඒ වෙලාවේ දැකගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ යෝගාවචරය සමාපත්තිලාභියෙක් නම් නෝරුදුවාම ත්‍රිහේතුක ප්‍රතිසන්දියක් ලැබුව කෙනෙක්. කිසිම සැකයක් නැහැ. ත්‍රිහේතුක ප්‍රතිසන්දියක් නැති කෙනෙකුට සමාපත්ති ලැබෙන්නේ නැහැ. ඒක නිසා තමා දැනගන්නවා මේ ප්‍රතිසන්දි අවස්ථාවේ නාම ධර්ම මෙන්න මේ විදිහේ නාම ධර්මයක් බව සමාත දැනගන්න පුළුවන්. එක්කෝ සෝමනස්ස සහගත වූ ඥාන සම්ප්‍රේක්ත වූ අසංකාරික හිත. නැත්නම් සසංකාරික හිත. ඒ අසංකාරික සසංකාරික කියන දෙයේ ඇත්තට සුවසේ තේරුම් ගන්න බැහැ. නම් සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රේක්ත කෙනෙකු පහසින් දෙක ගන්න පුළුවන්. එක්ක උපේක්ෂා සාගත ඥාන සම්ප්‍රේක්ත සිත. ඒ කියන්නේ කාමාවචර ප්‍රතිසන්දි සිත් හතරේ ඥාන සම්ප්‍රයුක්ත හේතුක සිත්යෙන් ප්‍රතිසන්දි හතරයි. එතකොට මේ හතරෙන් එකක් සමාහාර මුණු කරගන්න ලැබෙනවා. එක්ක සෝමනස්සාගත එක, නැත්නම් උපේක්ෂාසාගත එක. එනනම් මේ සිතේ බලපවත්වන ඉතිරි ඡාසක ධර්මයෙන් දැක් ගන්න පුළුවන්. ඉස්සෙල්ලාම කරන්න ඕන රූප කොටස සම්මර්ෂණය කිරීම. මේ ප්‍රතිසන්දි අවස්ථාවේ ප්‍රති කාය දසකෙහි ඒකාම සිවුම් වශයෙන් තියෙන ඒ පඨවියාකෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස හෝජා ජීවිසේන්ද්‍රිය හා කායස්සසාදී. එවාගෙන් ඉතිරි භව දසකෙහි පඨවියාකෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස හෝජා ජීවිසේන්ද්‍රිය භව රූපේ. ඊළඟට පඨවියාකෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස හෝජා ජීවිසේන්ද්‍රිය සහ කුරුදි රස රූපේ. මේ කියන අර ඒකාම සිරිඟු අස්රම අගට තලතෙල බිඳුවක් කවරලා අත්වරක් දසාදාලා ඒක ඉතුරු වී කියන් තලතෙල තෙතමනක් ඇතෝ දෙතරම්ම සියුම් දෙයක් ඒ කලල රූපය. නමුත් ඒක මේ නාම රූප පරිච්ඡේද ඥානයේට අර විපස්සනා ඥාන ආලෝකයට දැක ගන්න පුළුවන්. ඉතින් මොනතරම් උතුම් දෙයක්ද ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය. ඉතින් ඒ නාමය ඒ රූප කොටස දැකගෙන ඒ රූප කොටස තුල කුරුදි වස්තු රූපය අසුරු කරගෙනයි අර නාම ධර්ම පහළ වුනේ. ඒක පෙරපසු නොවේ එකට පහළ වුනේ. ඒ පෙරපසු නොවේ පහළ වෙච්ච ඒ ප්‍රතිසන්දි විඥානයේදී ඒ කියනවා සාසික ධර්ම 133ක්. ඒ කියන්නේ සෝමනස්සාගත සිතක් නම් එතන 33ක් තියෙනවා. එවැන්ගේම උපේක්ෂා සහගත ප්‍රතිසන්දියක් නම් එතන 32ක් තියෙනවා. එතන ත්‍රිත්‍ය අග්‍ර නිසා. ඒකෝට ඒක සමාත තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ දෙපස් විඤ්ඤා ඒ දෙපණක් ඡායසිකයන් අතරින් අර අනි සමාන ඡායසික 13 සෝමනස්ස ප්‍රතිසන්දිකයන් ඡායසික ධර්ම 13ම තියෙනවා. අනි සමාන 13යි සෝබන සාධන 19යි පඤ්චේන්ද්‍රියයි සියල 33යි සිතත් එක 34යි ඒක දැක්වන්න පුළුවන්. උපේක්ෂාසාරක ප්‍රතිසන්දිකයට ප්‍රීතියෙන් අඩු වෙනවා. එතකොට අනි සමාන වලින් 12යි ඉතිරි සියල්ලම ලැබෙනවා. ඒසා ඡායසික ධර්ම 32යි සිතත් එක 33යි. මේ ඔක්කොම නාම ධර්මයන් සමාගෙන නුවණට ආબોධ කරගන්න ලැබෙනවා. ඊට පස්සේ සමාගයේ සිත කවදකටතර පාදක ධ්‍යාන සම්වේදිනා නැවතත් අදිෂ්ඨාන කරගන්නවා පූර්ව භවයෙහි. ඉතින් ඊට පෙර භවයෙහි සුති චිත්තේ දකින් ලැබේවා. සුතිචිත් අවස්ථාවේ නාම රූප දකින් ලැබේවා කියලා. ඒ අවස්ථාව ඉතා නිහසතන කිහිම නෙමෙයි. නමුත් යෝගාවචරයාගේ සමාගයේ නැවත නැවත මොහක් කරමින් අර නාම රූප සම්මාසණයෙන් මොන බලන්නේ. නාම රූප සම්මාසණයෙන් බලනකොට පූර්ව භවයෙහි සුතිචිත්ය අරමුණු කරගන්න පුළුවන්. මේ ඉතාම දුෂ්කර ඉතාමත්ම සියුම් අවස්ථාවක්. නමුත් ඒක ගඩක් ගන්න පුළුවන්. පූර්ව භවයේ චිත්ත අවස්ථාව ඒ චිත්ත අවස්ථාවේ පහළ වුණා වූ රූපයන්ගේ යන්නේ බිඳිය යන රූපයන්ගේ බිඳිය යන චිති චිත්තයගේ ප්‍රත්‍යක්ම දැක ගන්න පුළුවන්. එතකොට මේ චිති චිත්තයේ කූරුවෙන් මරණාසන්න ජරන්සිතින් ගත්ත කර්මයේද කර්ම නිමිත්තේද ගති නිමිත්තේද අරමුණු කරගන්න පුළුවන්. අනිත් එක තමයි වැදගත් දෙයක්. එතකොට නැවත නැවත ඒක අපහසු නම් ඒක අඳුරු වෙනවා නම් ඒක වැටෙන්නේ නැතිනම් නැතිවෙනවා නම් මොකද කරන්නේ? අයමත් පාදක අධ්‍යාන සමාදින්න තෝරන්නේ. චතුර්ථ අධ්‍යාන සමයේදී අදිෂ්ඨාන කරගන්න තෝරන්නේ ඒ කුඳ භවයේ සුතිචිත්තයේ පූර්වල් මරණාසන්න ජවන් ගීකේ ලැබුණු අරමුණක් මත කෙලේවා වැටේවා අවබෝධ වේවා කියලා. ඉතින් මෙහෙම ඒ කුඳ භවයේදී තම මරසන්නසන්න මොහොතේදී අරමුණු වෙච්ච කර්මයක් හෝ කර්ම නිමිත්තක් ගති නිමිත්තක් අනිවාර්යෙන් වැටෙන ගන්නවා. ඒ නැතිනකොට ඒක තම සම්මාසණය කරනවා. ඒකවට නැවතත් අර නාම රූප මානසිකාරයේ යෙදුවමයි වබහන්නේ. ඒ වෙලාවේ පැවතිච්ච රූප කලාප එනකල් සිත්තේ නාම චිත්තචෛසික ධර්මයන් සම්මාසණය කරමින් ඒ භවයේ ඒ චුතේන අවස්ථාවේදී ගත අරමුණ අනුව මේ භවයේ ප්‍රතිසන්දිසිතේ අරමුණ තෝරගන්නවා. එතකොට අරමුණ තෝරගැනීමෙන් එහා භවයයි මෙහා භවයයි අතර එක චිත්තයකින්වත් අතරක් නැතිව මේ ප්‍රතිසන්දිය සිද්ධ වෙච්ච හැටි දැක ගන්න පුළුවන්. එතකොට ඔන්න ඔය විදිහට පූර්ව භවයේ ඒ අවසාන මොහොතේදී අරමුණු වෙච්චී මේ ඊළඟ අනන්ත ධර්මයේ ප්‍රතිසන්දියට ප්‍රතිවේක්ෂි දේ ප්‍රත්‍යේක අරමුණ සමාක හොඳින් අවබෝධ කරගන්න පුළුවන්. අයමත් නාම රූප සංවර්ධනයේ ඒ භවයේ මුල කුමලට ගමන් කරනවා. ඒ භවයෙහි සමාගයේ ජීවිතයේ පැවතුණු ලෝකයේ නැත්නම් භවයේ එවාගෙම නම ගම වයස එහෙම නැත්නම් ආහාර පාන දින්ද සැප දුක් කළ කුසල් ලකුසල් මේ ඔක්කොම එකින් එකතර නාම රූප කියන සම්මර්ෂණයේ තුලින්ම උනේ දකින්ද ගැතු වෙන්නේ නැතෙන් තමා කල්පනා කරන්න ගියොත් අන්ධකාරික ගැටෙන්න පුළුවන්. එනිසා වෙන්නේ නැතෙන් වෙන කිසියම් අරමුණක් ගන්න නැතුව නාම රූප සම්මර්ෂණයේ මොනිය බලන්ද ඒ බලනකොට ඒක පාඩ මේක පැහැදිලිව දකින්න ලැබේවි. ඉතින් අයමත් ඒ භවයේදී ඒ කුරු ඒ භවයේදී ප්‍රතිසන්දි චිත්තේ දක්වාම ඈතට ගමන් කරනවා. ඒ විදිහට ඒ භවයේ ප්‍රතිසන්දි නාම රූපයන්ගේ පටන් අයමත් ත්‍ුතිය දක්වා ඒ භවයේ සම්මාසනය කරනවා. ඒ වගේම මේ භවයේ නැවතත් ප්‍රතිසන්දිය දිහා බලනවා. අයමත් මේ භවයේදී සමාගයේ එදා ප්‍රතිසන්දියේ පටන් නාම රූප පරම්පරාව ඉදිරියට ආපු හැටි පේළියට බලනවා. එතකොට අද දවස දක්වා බලලා අදින් ඉදිරියට සෙත අනිද්දා ඊළඟ දවස් ඊළඟ සතිය ළඟ මාස ඊළඟ අවුරුද්ද දෙවියට දෙවියට සමාගයේ මරණාන්තය දක්වාම අනාගත නාම රූප පරම්පරාව ධම්ම පුරුස්තලක් ඔස්සේ ඇදීගෙන යනවා වගේ නාම රූප සම්මර්ෂණයෙන් බලනවා. මේ විදිහට සමාගයේ මරණාසන්න මොහොත දක්වාම සිත යොමු කරලා සමාගයේ ඊළඟ භවයේට පෙර මරණසන්න ජවනයේ ලැබෙන අරමුණ තෝරගන්නවා. සැබවින් ඒක අදිෂ්ඨාන කරගෙන සොයාගන්න පුළුවන්. ඉතින් මේක ඉතාසියුම් දෙයක්, දුෂ්කර දෙයක් නමුත් කළ හැකියි. මේක ඉතාම අවශ්‍ය වන්නේ සමාධි ශක්තිය වැඩි දියුණු කිරීමයි. ඊළඟට තමා මේ භවයෙන් අවසාන මොහොතේදී අසවල් කුසල හෝ අකුසල හෝ යම් කිසි අරමුණකින් චුත වෙනවා. ඒ චුතවීමට අනතුරුව ඊළඟ භවයේ ප්‍රතිසන්දිය තමා සොයා ගන්නවා. මේ විදිහට අනන්ත භවයේ ප්‍රතිසන්දි නාම රූපයන් නැවතත් අල්ලා ගන්නවා. ඒ නාම රූපයන් ඔස්සේ ඒ නාම රූප පරම්පරාව ඉදිරියට තමා සම්මාසනය කරමින් යනවා. එහෙමකින් ඒ භවයේ අන්තිමට චුති චිත්තේ දක්වාම සොයා බලනවා. මේවා එකින් එකට වෙන වෙන සම්මාසනය කරන්නේ නැතුව නාම රූප කියන සම්මාසනයේ ඉදිරියට යා යුතු වෙනවා. දැන් එතකොට අද පටන් අතීත භවය එකකුත් එවැගේම අනාගත භව එකකුත් කියලා ශ්‍රාගත යෝගාවචරයා සාසුරතාන පාදක අධ්‍යාන සමයදී අතීත භව දෙකක් බලන් දැනනවා. එවැගේම අනාගත භව දෙකක් බලන් දැනනවා. නැත්නම් පාදක අධ්‍යාන සමයදී අතීත භව තුනක් අනාගත භව තුනක් ඔය වගේ දෙපැත්තෙන්ම මුල සිතාගත අගසිත මුලට භවයන් පිළිබඳව නාම රූප පරම්පරාව දැකගෙන යනකොට ඒ යෝගාවචරයාට හැකි වෙනවා තමා පූර්ව භවයෙහි යම් කිසි ආපු භවයකදී බුදුසසුනේදී හෝ බුද්ධෝත්පාද කාලයකදී හෝ ලැබුවා වූ සමාධි භාවනා හෝ විපස්සනා භාවනා ගැන තේරුම් ගන්න ලැබෙනවා. එතකොට මේ තේරුම් ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. තමා ලැබුවා වූ කුරුදු කළා වූ භාවනා කමතාන සතරක් වැඩිලා තියෙනවාමයි ඒ භවනා කමතාන අපට ලබා ගන්න පුළුවන්, අවබෝධ කර ගන්න පුළුවන්. ඒ එක්කම ඊළඟට තමා හැරෙන්නට ඕනේ ඒ එක එක භවයක් ගානේ නාම රූප පරම්පරාවට හේතු ධර්ම මොනවද කියලා. ඒක සමහිතාර දෙකක් ගන්න. සත්‍රාත්‍ය පරිඥාණයේ මුල පිරීමේ අවස්ථාව එතනයි. ඒ කියන්නේ දැන් මේ භවයේ ප්‍රතිසන්දියාති ගත්තා. ප්‍රතිසන්දි නාම රූපයේ යම්කිසි හේතුවක් වුණා නේද? පූර්ව භවයේ හේතුවක්. ඒ මොනවාද පූර්ව භවයේ හේතුව? අවිද්‍යාව, එවැගේම උපාදානය, සංභාව, කර්ම භවය හා සංස්කාර. මේ කොට්ටාස පහක් අපට ප්‍රත්‍ය වුණා. මේ භවයෙහි ප්‍රතිසන්දියට අවිද්‍යාවත්, කුෂ්ණාවත්, උපාදානයත්, කර්මයත්, එවැගේම සංස්කාර ධර්මත්. ඒකෝත් මේ කොට්ටාස හරියට අපි තේරුම් ගන්න පුළුවන්. අපිට නැවත ඉපදීමේ අවස්ථාව ඉපදීමේ අවස්ථාවක් සිද්ධ වුණේ ඉපදීමේ තත්ත්වයේ පිළිබඳව අපි ආශා කරා. ඒ ආශාකලේ නොදැනීම නිසා දැන් මේ මනුලෝ අපි උපදින්න ඕනේ කියලා කිව්වා. උපදින්න ඕනේකම ඇතුුණේ ආශාව. ඒකෝටි ආශාව එක්කම ඒ ඉපදීමේ දුක තේරුම් ගත්තේ නැහැ. ඉපදීමේ දුක ඒ උපන්නේ උපදීන නාම රූප ගොඩක් ස්කන්ධ පහ ආයතන 12 දුක් සත්‍ය ඒක ජාති ජරා ව්‍යාධි මරණයන් ද පාස්තර වැඩි ස්කන්ධ පරම්පරාවක් මේ දුක භාගෝධ නොකිරීම නිසා එතන අවිද්‍යාව පහළ වුණා. අද අවිද්‍යාව උපනිෂ්ක්‍රේ වුණා. අවිද්‍යාවේ ක්‍රම කෘෂ්ණාව එවාදීම උපාදාන ඒ තමා ලබා ගන්න තියෙන ආභාගයේ පිළිබඳව සිවුම් වශයෙන් කල්මා ගැනීමක් ඇති වුණා. ඒ වගේම කර්මයේ කර්මය නමින් එතන කියවෙන්නේ චේතනාව. ඒ වගේම සංස්කාර සංස්කාර හැටියට ගන්නේ කර්මයක් එක්ක සම්බන්ධ වූ චිත්තජාස ධර්ම සියල්ල. ඒකෝට මෙන්න මේ කොටස පහ ප්‍රත්‍ය වෙනයි ඒ භවයෙන් මේ භවයට අපි සංක්‍රමණය වුණේ. ඊළඟට නාම රූප උත්පත්තියට ප්‍රතිසන්දියටපත් වුණේ. එතකොට අතීත භවයේ අවිද්‍යා සංහා උපාදාන කර්ම සංස්කාර කෙලෙමේ හේතුව නිසා වර්තමාන භවයේ ප්‍රතිසන්දි විඥානයේ සහ ප්‍රතිසන්දි නාම රූප පහළ වුණා. එතකොට මේ ප්‍රතිසන්දි නාම රූපයන්ගේ පදම් ප්‍රතිසන්දි බලංග චුති දක්වා සිනුවම විපාක චිත්තචෛසික ධර්මයන්ට. එවැගේම කර්මජ රූපයන්ද අර පූර්ව භවයේ අවිද්‍යාව, සංහාව, උපාදාන, කර්මයේ සංස්කාර කියන මේවා ප්‍රත්‍ය වුණා. ප්‍රත්‍ය වීම නිසා මේ දිගට පවතින්නේ. දැන් අපි හැම විටම කියන්නේ පූර්ව භව සංහාව මේ සංදේශත්‍ය කියලා. සැබවින් මේ තෘෂ්ණාව අනිකුත් ධර්ම හතර සහයෝග කරගෙනයි මේ ආත්මා පරම්පරාව තේලී පවත්වගෙන යන්නේ. එතකොට පරිසන්දි නාම රූප එවාගේ භවංග නාම රූප චුති නාම රූප මේවා එවාගේ චක්කුසෝත ගාන ජීව ආකාය ප්‍රසාද රූප ඔය විදිහට කර්ම රූප 20 එවාගේම චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන ජීව විඥාන කාය විඥාන සම්පතිච්චන සංතේනීය කියන විපාක සිත් එවාගේම භවංග විපාක සිත් මහා විපාක සිත් ඒ කොම අර පූර්ව භවයේ අවිද්‍යා සංහා උපාදාන කර්ම සංස්කාර කියන හේතු ධර්මයන්ගේ නිර්මාණ. ඒවා හේතු කොටගෙනයි මේ කියන විපාක ධර්ම ආ කර්ම විරූප පරම්පරාව තේලියට පහළවන්නේ. හැබැයි ඒවා අනිත් ඒවාට උපනිශ්‍රේ වුණා. ඒ කියන්නේ ක්‍රියා සිත් තුළට, ඒ වගේම කුසල අකුසල සිත් තුළට ඒවා උපනිශ්‍රේ වෙනවා. ඒ සම්බන්ධව අපි නව තවස්තාවක වැඩි විස්තර සාකච්ඡා කරන්න ඕනේ. ඒ මතෙසාද දැන් ඒ විපාක ධර්මයන්ට විපාක කියන්නේ කල කුසල කුසල කර්මයන් විපාක වශයෙන් ලැබෙන චිත්තචෛසික ධර්මයන්ද. එවැගේම කර්මජ රූපයන්ටත් පූර්ව භවයේහි අවිද්‍යා සංහා උපාදාන කර්ම සංස්කාර කියන මේවා ප්‍රත්‍ය වෙන හැටි. ඊළඟට වර්තමාන භවයේහි ඒ පූර්ව භවයේ විපාකයක් නෙවෙයි වර්තමාන භවයේ ලැබෙන ක්‍රියාසිත් තියෙන අපට දෙකක්. ඒ කියන්නේ කරත් නොවුතු හැම දිනකටම ක්‍රියාසිත් දෙකක් ලැබෙන්නේ පංචද්වාරා වර්ජින සිතයි මුත්තකනේ සේවත් මනෝද්වාරා වර්ජින සිතයි. ඒ හැර අනිත් ඔක්කොම කුසල කුසල. ඒවා කුසල කුසල සියල්ලට හේතු උනේ නිදහංගත උනේ උපනිෂ්ක්‍රිය උනේ අර පූර්ව භවයේ හේතු පංචකයයි. එතකොට වර්තමාන හේතුයකට කාබකටත් බලපානවා. වර්තමාන හේතු හේතු වෙනුයි මේ ඔක්කොම දිගට පවතින්නේ. දැන් ප්‍රතිසන්දි විඥානයේ වර්තමාන හේතුවක් ඒ ප්‍රතිසන්දි විඥානය නිසා ප්‍රතිසන්දි නාම මේ ප්‍රතිසන්දියෙන් පසු වෙන නාම රූප. එවැන්ගේම ඉන්හාට ලැබෙන අර චිත්ත වීති වල චිත්ත වීති සංඥාන් ලැබෙන නාම රූප. කොහොම අර විදිහට වර්තමාන හේතු නිසා හට ගන්නවා. එතකොට මෙන්න මේ කියන හේතුඵල පරම්පරාව අතරක් නැහැ ධම්මල් කුරුත් හේදවාගේ ඕමෝන් උපකාර දෙවි. වරක් හේතු වෙනවා ඒකම ඵලයක් වෙනවා නැවත හේතුවක් වෙනවා හේතුඵල පරම්පරාව දිගට පවතිනවා. අවිද්‍යාව සංඛාර එවැගේම විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා සංහා උපාදාන භව හේලියක හේලියක එකිනෙකට ප්‍රත්‍ය වෙනවා. එකවක අවිද්‍යාව හේතුවක් ආරම් සංවිද්‍යාව ඵලයක් වෙනවා. එකවරක සංස්කාර හේතුව ආකාරක සංස්කාර ඵලයක් වෙනවා. ඒ විදිහට හේතුඵල පරම්පරාවෙන් පරම්පරාවට මේ කියන ස්කන්ධ පංචකයෙහිවත් නාම රූප යුගලයේ තේජයට තේලෙට ගමන් කරනවා. ඉතින් මේ සත්‍යය තේරුම් ගන්නට නම් අර වගේම සමාධි සත්‍යය හොඳින් තේරුවාගෙන සමාධියේ පාදක කරගෙන විපස්සනා කළ යුතු වෙනවා. ඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේ එදා දෙසූ මේ දහම් පදේ අපට හොඳට පැහැදිලි වෙනවා. සත්‍යයේ පුජ්‍යණයේ ආත්මයක් ඉෂ්ඨයක් පුරුෂයේ බාලයේ කරුණයේ මහල්ලේ මිනිසෙක් කිරිසෙනෙක් දෙවියෙක් ධර්මයේ ආදි වශයෙන් අපි කතා කරන සම්මුතිය තුළ ඒ මොනම දෙයක් වා සම්මුති වශයෙන් නැත්තේ නැත පරමාර්ථ වශයෙන් නැත්තේ නැත පරමාර්ථ වශයෙන් තියෙන්නේ මෙන්න මේ නාම රූප සම්භාරයක්. නාම රූප යුගනාද ධර්මයක්. යම් නාම රූප කුංජයක් නාම රූප ස්කන්ධයක් නැත්නම් නාම රූප සම්භාරයක්. එතකොට මේ නාම රූප සම්භාරය හරියට තේරුම් කරගත්තාම අර ආත්ම සංයාව ආත්ම දෘෂ්ටියේ පිටින්ම ඉවත් වෙලා යනවා. ඒ වගේම අර නිර්මාණවාදී කියන්නේ යම් කිසි සර්වබලධාරී කෙනෙක් දෙවියෙක් නැවුවා කියන හැඟීම වලද දෘෂ්ටි සම්පූර්ණයෙන් ඉවත් වෙලා යනවා. අකිරිය අහේතුක නාස්තික කියන දෘෂ්ටි හේතිකින් යටපත් වෙලා යනවා. ඒ ඔක්කොම හේතුඵල පරම්පරාව අනුව අතනක් නෑර පවත්නා සංකතිය කියන එක හොඳින් අවබෝධ වෙනවා. එසේ අවබෝධ වීම නිසා යෝගාවචරය අතරමං නොවේ නිවන් මඟටම අවතීර්ණ වෙනවා. ඒ කරදා හරි තමයි ඉන්ද්‍රිය බල බුද්ධංග මාර්ගාංගයන් විසද සුවිසද වුණා නම් එදාට මේ අවබෝධයේ තුලින් අර ආත්ම භව සංසාරත සංස්කාර කුණියේ ගැලගෙන තියෙන 1500ක් පමණ වූ කෙලෙස් දෙමිසුණු විසින වෙලා ගිහිල්ලා සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් අමා මහ නිවන අවබෝධ වෙනවා. ඉතින් ඒ තත්ත්වයේ සඳහා අපේ මේ ව්‍යායාමයේ වේලා දැන් මේ තේරියට පවත්වාගෙන යන භාවනා මානසිකාර තුලින් අපට මේ අපේ සීලෝම ප්‍රිය සීලී සම්බ්‍රාහ්මචාරීන් වහන්සේලාට දීපින සමාපatti සමාගෝගී චිත්තේ කාගෘතාව සක්මුත් බවට පැමිණේවා. එයින් මුනුමෙතේ විපස්සනා ඥාන තේලියට මුනු මුදුන් පමුණවගත හැකි වේවා. ඒ සඳහා කිසිදු අභ්‍යන්තර බාහිර මානස බාධකයක් නොවේවා. එවාගේම නීවරණ ආදී උපක්ලේශ ධර්මයන්ගෙන් කිසිදු පීඩාවක් නොවේවා. සමවිතම අතාවට හැසිරෙන රත්නත්‍රයේ අසීමිත ගුණ පදම්මෙහි සත්‍යයකට එකතු වෙලා අපේ විනාඩියෙන් විනාඩියේ කයින් කල මොහොතෙන් මොහොත අපේ මේ භාවනා මානසිකාර සඵල වෙලා අපි බලාපොරොත්තු වන ලෞකිකවද ලෝකෝත්තරවද උත්තරී මනස ධර්මයන් සාක්කාර කර ගැනීමෙන් බුද්ධාදී මහෝත්තමයන් වහන්සේ නිසැනසේ වදාළ අජරාමර ශාන්ති ලෝකෝත්තර නිවන් සුව සාක්කාර කර ගැනීමට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා සබා ගන්නවා. මේ වේලාවේ අපේ මාගේ පාණන් වහන්සේ මේ සෙනුබල සහභාගී වීමෙන් ප්‍රදක් වූ ආශිර්වාදය අපි ප්‍රාර්ථනා කරනවා. මේ විදිහේ සින්න ගුණවත් සම්භාවනීය ස්වාමීන් වහන්සේලා පෙරමුණේ සබාගෙන අපට නිවන් මඟ ය아가න්න තවසා වාසනාව ලැබේවා. ස්වාමීන් වහන්සේට නිරෝගී සක බලයතුව සීමත් කලක් මේ බුදු සසුනේ සමති උපාසනා භාවනා බල මුදුන් පමුණවා ගැනීමටත් එමඟින් පැතු උතුම් උතුම් බෝධියකින් ලෝකෝත්තර නිවන් සුව ලැබීමටත් හේතු වාසනා වේවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්දීපා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්දීපා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්දීපා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. සීලක පිහිටා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සුදු කරගත් කුසල් දෙලෙන් සෑම දිනාට අමා මහ නිවන් සුවපත් වේවා. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.